ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ධර්මයේ වචනෙන් නම් වලා දේශනා කරන දවස් 90ක් ගත වුණා. සාමාන්‍ය කෙනෙකු එක වචනයක් කතා කරන ප්‍රතිකාරයේ තුළ අන්දමාහිමි තානන් වහන්සේට වචන 8ක් කතා කරන්න පුළුවන්. අන්දමාහිමියන් වහන්සේට වචනයක් කතා කරන කාලයේ තුළ ලෝකුණා බුදුරජාණන් වහන්සේට වචන 10ක් කතා කරන්න පුළුවන්. එනිසා සාමාන්‍ය කෙනෙකු එක වචනයක් කතා කරන ප්‍රතිකාරයේ තුළ සරුවපුරම් මහරහතන් වහන්සේ 128ක් කතා කරන්න පුළුවන්. එමකටද චරවක් රාජවර්තනයන් වහන්සේගේ ස්වර සංකල්පයේ එකදම තීක්ෂණය. අරහත ජීවිතා බ්‍රහ්ම සරණා කිය මහා පුරුෂ ලක්ෂණ දෙකක් ගැන අහලයි. විකු පුරේ කුමේ ජීව ආධාරකවත් තිබලහා ධම්ම රාජයේ කුමේ මේ රඳන්න ස්වර සංකල්පය. නාමි මණ්ඩලයේ පටන් ස්වර වචාරණය කරන ස්ථාන දක්වාම ස්වර නාමයේදී විතර තම ආගිය පරිභෝධයක් සකගතන් වහන්සේට මේ සුවිසුද්ධ ඉස්සර නාම. ප්‍රවෝචාරණයක නිචාන සුතප්පිතා. ජතල සුතප්පිතයි. රාගින ජීවාදා පිටාම කුණිය ජනේ සුදේන භාවා පරිවර්තනය වෙනවා හරවන්න පුළුවන් වෙනවා. උදාහරණයක භාවන පරිවර්තනයේ සිද්ධාතන දෙක. සිද්ධාතන දෙක කරන් දසු කාලයේ දු ඊළඟ සිද්ධාතනයේ මහා කරගන්න සකගතන් වහන්සේට පුළුවන්. ආවිත සංකල්පය. මනුෂ්‍යයන්ට අනවශ්‍ය නිසා නෙමෙයි. සමහර කෙනෙක් කියනවා මනුෂ්‍යයන්ට නිවේ ධර්මයේ දේශනා කරන අභිධර්මයේ දෙවියන්ටයි. දෙවියන්ට දේශනා කරන දෙවියන්ටයි මනුෂ්‍යයන්ට සමත් ලෝකයාටම අවශ්‍ය දෙවියන්. මනුලව දේශනා කරන ධර්මයේ දෙවියන්ටත් ඕනේ වගේ ජීව ලෝකයේ දේශන ධර්මයේ මනුෂ්‍යයන්ටත් අවශ්‍යයි. මනුෂ්‍යයන්ට දින 90 පිටියෙන් කිසි දෙයක් ගන්නෑ කියන අපහසුයි. මනුෂ්‍යයන්ගේ කායය පදයන් කටුක බව නිසා දෙවියන්ට තාවකාලිකව මේ වෙනමවා කියන්නේ විනාඩි නමයි. මනසනෝක ආපු 100ක් තාවකාලිකව දවසයිනේ ලොකුම කියලා නැටයි. එතන ඇටට විනාඩි කරලා දැන්නේ මනසනෝක දවස් 9ක් දවස් 10ක් විනාඩිය. මනසනෝක දවස් 10ක් විනාඩිය. දවස් 9ක විනාඩි නමයි. නාමයන්ට දෙවියන්ට කියන්නේ සිතුනා කියන එක දුෂ්කර දෙයක් නෙවෙයි. මේ බුදුසමනේ කමනාක් නෙවෙයි. ඈතාසේකේ කාලෝ සීන බුද්ධ ධර්මවල සංවාද වෙන අසරාධර්ම දේශනා තැත්තේ කවුසබරණ මේ කාමයේ ධර්මතාවය. සීන බුදුරයන් වහන්සේලා හිතේනවා සමානව සිදුවීම් කියලා. ඒ අපිට මේ සමධර්ම කියලා. අතමාන සිදුවීම් හතක් කියනවා. ඒ අපි කියනවා අතමාන ධර්ම කියලා. මේ සමාන ධර්ම කියන්නේ කප්පමයි බුදු වීමේ හත්වෙනි වසරේ මේ කවුද සමාන ලැබීම මාත්‍ර දිව රාජානන් කාචාපෙතකදී අභිධර්ම දේශනා කරා. ඉතින් දවස් 90ක් දෙතු මේ අපි විස්තර ධර්ම දේශනාව මනසනෝක මිනිස්යන්ට දරා ගැනීම තරම් පහසුවන්නේ නැහැ. ඒ නිසා සරුවක් යනවාන්සේ ධර්ම දේනාවිතේ සාමිහෙතර මහරහතන් වහන්සේ දිනකතාව අනුකතරේ සම්මුතියේදී මේ අවිස්තර දේශනාව 60ක් දැසෝ දේශනාවෙන් මාතෘකා කරසගන්නේ. ඒක අපි සෞඛ්‍යයක දේශනාව. සරුවක් මහරහතන් වහන්සේ විසින් යමමා බලාර දැක තැහැදී ගුණව ප්‍රදන්වන් පන්තියේ දෙකොට මධ්‍යම ප්‍රමාණයෙන් යාවිදාරණයේදී උමාපයතු ඉස්සාව තුනක අභිධර්ම දේශනාව සිදු වුණා. මෙන්න අපි ඉස්සාව දේශනාව 90ක් පිළි සම්මේලනයේ අපි සංස්කෘත දේශනාව 500ක් විස්තර දීකෝලාකලා අපතරතෝරේ දේශනාවේ යෙදී නාපිතාර නාපි සංස්කෘත අභිධර්ම දේශනාව. අදාළ කරගෙන සත්‍යප්‍ර කරණයේ මේ නාපි විස්තර නාපි සංස්කෘත මධ්‍යම ප්‍රමාණ අපි දැන් ඔබට කියයි. ධම්ම සමදමිත්‍ර කරන්නේ විසංගාප්ත කරන්නේ දාවකතා ප්‍රකරණයේ පුද්ගල කන්‍යත්තේ ප්‍රකරණය, කතාවස්තු ප්‍රකරණයේ යමක ප්‍රකරණය දා සමන්තකාඥාන මහා ප්‍රශ්න. මෙන්න මෙතන සාක්ෂා ප්‍රකරණයේ සමන්වාගත ආකාරය පිටතේ සම්පූර්ණණය කරන්නේ මේ පූර්ව ආචාර්යයන් වහන්සේලා විරිත අභිධර්ම ග්‍රන්ථයන් ශීකාසනීය. ඒ අභිධර්මාර්ථ සංග්‍රහයෙන් වශයෙන් අස්තත අභිධර්ම විදිතේකදන් අස්තත සාමත්ම ගෞතමයන් සංග්‍රහය. ලෞකවකම නැතෙනු මුරුමකටගෙන තව බෞද්ධ රටවල් බොහෝ රටවල් වල මේ අභිධර්මාර්ථ සංග්‍රහය අස්තනාර වූ අස්තකත්වයට අභිධර්ම ගණනෙන්න පායකට මේ අභිධර්ම විදිතේකේ තියෙන සාර කොටසේ සාරවත්ක සාරය මේ අභිධර්මාර්ථ සංග්‍රහය ඇතුළත් වෙනවා. ලෞකවත රජා මුරුම රට මේ අභිධර්මාර්ථ සංග්‍රහය පිළිබඳව විඩාකාර සරල ධර්ම ග්‍රන්ථයන් සම්පාදනය කරලා තියෙනවා. තමගේ ජීවිතය ජීවන විරාමයක් ගන්න වැඩගත්තා. අපි බලාගෙන මේ අත දෙවල දෙවල ගියේ. කොටේ ජීවත් පුතාවන්නේ ඉන්නේ වයස් ගත වෙලක් මේ සංසාධනය වල කොටගෙන අපි අතිශයින්ම කොටක් කරන්නට වෙන බෞද්ධයන් වශයෙන් දහසක් වැඩ කරන අපතේවාද නලාව නැහැ කියලා බොහෝ දෙනා පසුතැව ගන්නවා. නමුත් අවශ්‍ය දැනට වෙලාව තියෙනවා. වෙලාව හදාගන්නට ඕනේ. ඉතින් දැනියන්නේ අතුන් හෝ සංකාදමෝ අභිධර්මාර්ථ සංග්‍රහයේ ස්වરૂප ග්‍රන්ථයේ මම හිතනවා මේකට ජීවුණු මේක මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ අර්ථ විවරණ ග්‍රන්ථවලට වඩා ප්‍රයෝජන දෙනවා. මොකද බොහෝම කලල තම තේරුම් ගන්න පුළුවන් බණ්ඩේ තමයි මේ නෑනියම දහම් ප්‍රතිසම්පාදනය කරන බොහෝම නගරු වශයෙන්. අභිධර්මෝපනයේ ගැඹුරදයක් ඒක නගරු කරන්න පුළුවන් කම අදුනේ. නමුත් මේ සාහිත්‍යාත්මක වචන අනුව පහතින් තේරුම් ගන්න පුළුවන් නම් ඒක වැදගත්. ඒක නිසා පහතින් පහතින් තේරුම් ගන්න පුළුවන් සැකේට මේ ග්‍රන්ථ සම්පාදනය වෙලා ඇත්තේ. කලනි ආචාර්යයන් වහන්සේලා ග්‍රන්ථ සම්පාදනය කළ අගවට ප්‍රකාශනය කළදී අක්කරන් තේක මේකම වා බුද්ධ රූප තමයි කියන්නේ. ඒකයි පාපුරා දෙතේන බුදුරුවක් ආසමාල. බුදුරුවක් දකින්නා කියන කාරණය බුදුරජාණන් දකින්නාට බුද්ධ ආලම්බන ප්‍රේක්ෂා කියලා. බුදුරජාණන් දකින්නාගේ තේ ශ්‍රද්ධාව මතේන. බුදුරජාණන් දකින්නාගේ සිතේ දුක්ගම්ල සංකේත. බුදුරජාණන් දකින්නාගේ සිතේ අප්‍රමාද ප්‍රතිපදා කියලා සිතේ නැලෙන. බුදුරජාණන් දකින්නාට කුසල ඡන්දය වැඩි වෙන. බුදුරජාණන් දකින්නාට නිලවක් සංලවක් යාමක තැන අපමණ කුසල සිත්පාද. මෙවගේ බුදුදාන ලියන අසරංගාමයේ සලකබලන්තෝනේ දේශ බුදුරුවක් පාසමයි. එනිසා නලවක් ආයතින් සත්‍යදක ධර්මයන ගියවත් වා කියනක මේ ධාතාවක ඉස්සරහ වෙලා තියෙනවා. ඒක නිසා මේ ධර්ම ග්‍රන්ථය සම්බන්ධයෙන් එක නොකොට මේක අසරක් කියලා කුසල චිත්තයේ කොච්චර වාගයක් යනවා. ඒක අසරක් කියනකොට සුත්තිනු විශාල ප්‍රමාණයක් ගමන් කරනවා. දැන් මේ අභිධර්මාර්ථ සංග්‍රහය දෙන අයන්න ගැන කිත් හේතු බොද්දක් යා. කොහොම කුසල සිද්ධුයි. දැන් කොසල කියන්නේ චක්ෂුද්වාරික වශයෙන් හා මනෝද්වාරික වශයෙන් තමයි විරීමේ දිපාවේ. එහෙන් බලනවා අපර. එහෙන් ගන්නකොට ඒ අපරේ කඩවුරු එහෙන් බලාගෙන ගන්න. එතකොට එතන චක්ෂුද්වාරික කිත්නේ බොහෝතුන් අතු මහන්තා ලම්බන කිත්නේ දිපාවේ. ඒවා ඥාන සම්ප්‍රේක්ෂයි. ගුණයකට ඊළඟට මේ අසුර දැන තමන්ගේ හිත වැඩ කරනවා. හිත වැඩ කරනකොට මනෝද්වාරික වශයෙන් සතර සිත් දෙවි පහළ වෙනවා. ප්‍රේමා සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත ධ්‍යේයක පොතල දිස්තරි. ඉරසුම දවා. ඒක නිසා ඉතින් කවුරුහක් ගානේ සිද්ධේලා සිදෙන්නේ ඥානද දැරකරන කුසල ප්‍රවාහයක්, කුසල ගංගාවක්, කුසල ධාරාවක්, කුසල විදානයක් විදාර කරගත හැකියි. නිසා තමයි අපි දැනන්නේ ඒ අපරව කුජින් කලින් නේතා අපරව පාදන් නේතා අපරව වෙන දෙයක් වල වාදීන් නේතා මේ කරම සුක දෙත් කියලා කියන්නේ මේ අපරෙන් තමයි බුදුබණ දෙවිලා තියෙන්නේ. එතනම් බුදුබණට කරන ගෞරවය වශයෙන් අපරට ගෞරවය ලැබෙනවා. ඒක නිසා මේ කරව වත්නා ග්‍රන්ථයක් සම්පාදනය කරමින් ප්‍රතිදිස් ලෑනියන්ගේ සිත තුළ කියන්න බැරි තරම් අප්‍රමාණ සුක ලක්ෂණයක් නිදාගත කරගන්න. මේ මහා පොළොතලේ සමතලා කරලා අතුරුන් වතුන ගෑනෙන් තාපන බලවලා දෙබර දෙබරණී සිනුදු මුරුදු මල සීවර වස්ත්‍ර පරිකාර දුසුඳු අත දෙලක එවාගේ තනියක තුන්දකාස තනියක තේනාසන ප්‍රේමික ඥානස්ත්‍රාස්ය දෙකල් පරිස්කාර ආපසතනම් වා පූජා කරනවා වඩා සතර පද ගාථාවතුන් බුදුබණ දේශනාව බුදුබණ දේශනිය අතරේ උතුම් වෙනවා කියන කෝෂදා බුදුරජාණන් වහන්සේ වදාළා. සත් දානං ධම්ම දානං විනාසි. සීලම දානං අභිධානය කරන මහත්කල ගන්නේ ධර්ම දානය. මේක නිසා සමාධන්න ධර්මයේ අන්නයට පාපෝ අදයන්ීම සඳහා ඉගෙනීම සඳහා මේ වගේ ග්‍රන්ථ කවටාදනය කිරීමෙන් විරිත්මයන් උපදවා ගත තියෙන අපි උදායේ මේ රැස්වෙන අපි සෑම දෙනාම මේ වෙන සියාකුල් කරගත් අවමේ සාදරයෙන් අනුමෝදන් දෙනවා. එතමලක් නෙමෙයි. මෙවගේ ඥාන සම්ප්‍රයුක්ත මුකල් මේ සිදුමරජාත් ගුණවත් නෑනියල් දෙවියන් රෝගාබාධ සම්පූර්ණ සෝතක් වේදී කාලේ තවත් වස්නා දහම් දක්කපේ ධර්ම ගාන සංකාදනය කරන්නට නිරෝධ භාවය චිරජීවනයේ දීර්ඝායස ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. තුමුතුන් වහන්සේ මංගලත් ජීවිතේ සාලු ග්‍රන්ථයේ සඳහන් වෙන කතා ප්‍රවෘතිය. පාරතද බුදු සසුනේදී ගණාන්තරේ ආරණ්‍ය සේනාසනයක වාසය කළ ස්වාමීන් වහන්සේලා සාත්‍රිකාවේ අභිධර්ම සත්‍යයන කරන ශ්‍රීතත්තු ඒ කලාවේ ජීවත් වෙන ධාර සිමුදේ මේ අභිධර්ම කඩට නිතර සම්බුද්ධ මේ වාගේ ධාම කද සතුන්ට දිවිසල් සතුන්ට පවා ප්‍රේමනාප වෙන්නේ නිතර නිතර නිතර මේ බුදුදාන මේ ධාම් බඳ ඇසීමෙන් ඔහු දේශිතේ පැහැදීම ප්‍රකාශය ඇතුණ එළඟින් තේරෙන ප්‍රමුඛාද බාලුණ මේක වැදගත් දෙයක් මේ සතාට මේකේ අර්ථයක් ඇත්තේ නේ දැන් සමහර කෙනෙක් කියනවා පාලි සාහකී පමණින් ඒ අසෝ පමණින් ඥාන සම්ප්‍රේත වල නැහැ ඒක දදා හේතු කරේ කියන්නේ දෙදෙනුත් හේතු කරේ කියන්නේ මුතුන් කෙලින්ම ඥාන සම්ප්‍රේත නෙමෙයි කියන්නේ දැන් ඒ මාක්කාද ඒ පාලි පාඩයක් කියනකොට ක්‍රම හතරකට ඒ ඥාන සම්ප්‍රේත වෙනවා අර්ථ ධර්ම නිරෝධේ ප්‍රතිභාවකේ යන්ති ජීවිතෝ ඒ කාල ගතනේ අර්ථ ගන්නනේ නමුත් තේරුම් ගන්නවා මේ මුතුන් ධර්මයක් කියන්නේ ඒ මුතුන් ධර්මයක් මේක වටිනා ධර්මයක් මේක ශ්‍රේෂ්ඨ ධර්මයක් කියලා හිත පහදවා ගන්න ඒ ධාම්පදයේට අතු කර ගන්න ඒ සම්බන්ධ වැටි කරගත් ආභෝධය අර්ථඥ ධර්මඥානයි ධර්මයේ පිළිබඳව ඥාන සම්ප්‍රයුක්ත කොටස ඉතිවිදි පහලෙයි එතනයි තවදෙනුත් ඒකේ අර්ථය තේරුම් ගන්න වේදාන්තයේ අර්ථය මේකයි කියලා තේරුම් ගන්නවා. තේරුම් ගන්නකොට එතන අර්ථ දෙත්තම් විදාවට සම්බන්ධ ඥානෙ ඥාන සම්පේක්ෂිත පිළිබඳ කාලය. තාකෙනේ දහම්පදයේ ගැන නිරුක්තිය ඒ කියන්නේ ව්‍යාකරණය තේරුම් ගන්න. ව්‍යාවල් නාම කඩය, ව්‍යාවල් ආඛ්‍යාත කඩය, මේ නාම කඩේ අතවල් ත්‍රාස්ය, අතවල් විදාස්ය, අතවල් ධාතියෙන් මේක හැදලා තියෙන්නේ. මේක ආඛ්‍යාත මේ විදිහයි කියලා තේරුම් ගන්න ව්‍යාකරණතු ඥානෙ උගල. සේ දැනීමෙන් නිරුක්තිය ප්‍රතිසම්මිදාවක් ඇන්දේ කුසලේ ඥාන සම්පූර්ණයි. තවදෙනේ මේ ධාම්පදයක් පාඩම් කරගත්තා. ධාම්පදේ භාවාන්ති කියන මේ රචනාර්ථයක් තේරුම් ගත්තා. ඊළඟට ඒක නිරුක්තිය භාවනාත්මයේ ව්‍යාකරණයක් තේරුම් ගත්තා. ගුණ තේරුම් ගත්තා. ගුණ තේරුම් ගත්තා නම් ප්‍රතිභාන ප්‍රතිසම්මිදාවක් ඒකේ ඥාන සම්පූර්ණයි. එතන මේ විදිහට බුදාම් කාරයක ක්‍රම හතරකට ඥාන සම්ප්‍රයුක්ත සිටින වලින් ආරම්භ කියන්න පුළුවන්. ඉතලද කුඹරාට උතුම් මේ අර්ථාභෝධයක් නැහැ, විරුද්ධාභෝධයක් නැහැ, ප්‍රතිදානාභෝධයක් නැහැ. නමුත් මේ ධාමයක් කියලා ශ්‍රේෂ්ඨ ධාමයක් වෙන්න බැහැ. ඒකත් උට ඥාන සම්ප්‍රයුක්ත උපසාර කාලෙන් හේතුවක්. අර මල් දෝක දී පුත්‍රයාට වන්. ඔබනේ නැගියාට අර්ථයක් ආපොතුනේ නැහැ. නමුත් ධර්මයේ දේශක භාගා ගැනීම උදේකව සෞඛ්‍යතා බවෙන් ගෞරවදී කෙනෙක්ලාවක. ඒ වගේම කුඹරාද උදේකව කුසලකේ කාල කරගත් බැවින් ඒ දිනේ දඬුවෝයි. උදාන්තරය ජීවනෝක හයම අභිනව කරිතරුවා. අපේ බුදු සසුනේ අතු කාලයේ බුද්ධ පරිනිර්වාණය වූ දෙතියකට ආතන කාලයේ මුතුමා පාදලේ පුත්‍ර නගරයේ අමෝද්දකනේ බුතන් දවොත් දෙදරක උපන් නමුත් මොහුගේ දෙපයට ගැඹුරු ප්‍රඥාවක් තිබුණා. ඒ කාලයේදී බිංදුසාර රජතුමාගේ අග්‍රමහේසිකාව විකුසේ ධර්මාතෝක රජතුමා ක්‍රිෂ්ණගෙන තිබුණා. ඒ මාත දලක් උගන්. දරක් පදස් සාදාගෙන කල්සහයට අහස් දෙවි දැරේ තනුවන් ගන්න. දුම්රන් විකදාන මේ දැල්වත් කර ගැනීම සාදාක් දැරේ. මේ තැනට ජනතාව කියන. ජනතාව ආව. ජනතාව මේක නිසිකේ විකදුවා. ඒ කියන්නේ දරක් පදස් වෙනුවට ඊට සුදුසු ගෝලාකාර දෙකක් නිර්මාණය කරා. ආතේ දළු වෙනුවට කාන්තාව එල්ලලා වියන්දන්ද අමල් බෙදස්සහල්. දැනෙන්න වෙනුවට දැනු වලගෙන. අදල මේ දේවියන් කව මෙන් නිදෙ දෙන්නාද. මේ දෙකට දෙපාර කියලාගෙන කුටුවක වාඩි. දැනු වල ලොකෑමට දින්න. අසෝ මේ දැනුවත් කොම අනාගත වාසිතු. මේ දෙවිද කුසේ ඉන්නේ මේ රටේ මේ ජම්බුද්දීපේතම අගරදෙන දීපක් ඩක්ත්‍රවාදී මහලු කුමාරි. මහෝ මුලමහත් ජම්මුද්දීපේ ශාස්ත්‍රවල රාජ්‍යයට පත් වෙනවා ආදේ පොළේ මහ මොහොමේ සුදුනාත්මානි මොහොගේ ආශ්‍රයට ඇතුලේ පවතිනවා. ජනියොත් යක්ෂය බලස්ස නීරොත් එවාගේම ගිරම සූතාව මිනිස්ය යල් නොම ඒ රජකුමාර දෙස්සේ විතරන්නේ නේ. ඉතින් මේ අනාගත වාසයේදී මිනිස්ක චිත්ත වල ධර්මාශෝක රජකුමාර රාජ්‍යයට පත් වෙනා මෞතුමෝගේ විස්තරය දැනගෙන ජනතාවට ආද සම්මානයක් කරන්න දෙන්න. ආද පුත්‍රයන් ගිල ප්‍රයාගෙන ආවේ යතු දෙවි විශ්වාස කරන් දුර පලාතකෝ ආදීයක මේකෙන් සැලකිලා ගියා. සිනාත නංගක නේනකොට මහා වත්මී කියන ඉන්දියා වලන්තේ කියන ආරණිතේ නාතනයක් නැද්දින් වෙන කාර්ය වා. ඒ මහා වත්මී යතේ ඉන්දියා වලන්තේ මහා වත්මී ආරණියේ මහා අත්ගුත්ත මහ රහතන් වහන්සේ සදාම සිස්සාහක සංඝාතයයි. විහාරයේ සමීපයෙන් එනක මොහු හේතු නම් යාරණේක දැහැල බලනවා. සීලාවෙන් දැක්කා. පළමුව සම්මුඛෝණයේ සංඝෙස්තර මහ රහතන් වහන්සේ විහාරාත පුජය. මහා අත්ගුත්ත මහ රහතන් වහන්සේ. මහා අත්ගුත්ත මහ රහතන් වහන්සේ කියන්නේ බුද්ධනාමයේ සිය සතුදායි ස්වාමීන් වහන්සේ. සකලදායි පරිද්දාවෙන් කියලා මහා සකලදායි බෝලතකෝදායි කියලා සූත්‍ර දෙකක් මැදින් නිකා දැකලා ඇති. මේ සකලදායේ පරිද්දාවෙන් කුමාර තමයි ජෙනියාත්මේ මහා අසුදත්ත මහරහතන් වහන්සේ බාලපත්. මෛත්‍රී ධ්‍යානෙන් වාසයි. බුද්ධනාමේවත් මෛත්‍රී ධ්‍යාන තමාපත්ලා මේකනේ කාලාන්තර ළඟ නැහැ නේ. මේ රහතන් වහන්සේ තමයි මේ කාලාන්තරේ නාමයේ නිසා මුල්මහත් වනාන්තරයේ දෙනුම සත්‍යෝ සමග සම්බන්ධ වුණා ප්‍රාණඝාතන කර ඇති. විනාශ භාවනා කමතරන් දෙන අහසේ බලක් දැකගෙන වැඩි. විනාශ භාවනා කමතරන් දුන්නම කිසිම කෙනෙක් නෑ අදුගම නොලැබෙන්නේ. විනාශයෙන් කමතරන් ලබන්නෝ අදුගම ලබනවා. මේ විනාමයේ මේ ජනතාන ආදීයට ගුණාට දකුණ දකුණ ඒ දිනාගනේ රතේ නේතුත් සතුන්ට ලබනවා. අනි ඇතු ගෝණං වූවන් සිංහයන් ග්‍රාහකයන් ස්ත්‍රාණයම කාලම් වූමින්නම් මේතු සූතාව එකට සෙල්ලවයි. විසියම දැක්කන ඕනෝ විදුසාවක් කරන්නේ මේක පුදුමයි. අවදාකම් නැදක්ක සත්‍ය මෙතන කියනවා. ඉතින් ජනතා නෑම ස්වාමීන් මේ සත්‍ය කවර කවර නම් එකක්ද දෙන්නේ. ඉතින් අසගොත් මහ රහතන් වහන්සේ අතීතන්ත ඥානයේ දැල්වා මේ කුජලයක් වෙන ඥාන වල මොකක්ද පොදු කරපු ඥාන සම්ප්‍රයුක්ත භාවනා. දැනුවම අර ආසේ බුදුසසුනේ සිඳුනක් වෙලා අභිධර්මයේ සවන් දුන්නේ මේ එකම කෙන දෙහිපත් නැතුණා. එනිසා පූර්ව සංස්කාර දෙහිපත්වල දේශය බොහොම ප්‍රකාශකනේ සතුන්ගේ ළමනේ හැලකේ ප්‍රේතම විස්පන්න ඒ ආයතන ප්‍රධාතු ඒ බබිත් සමුත්පාද නුඹම වතුන් කියන. ඒකම පැහැදිලි වෙනවානේ මේ මනුෂ්‍යෝ කියන්නේ සත්වෝ කියන්නේ ළමිත රට විස්පන්න පහ. ආයතන දෙක දාප දාහට ඇති සමුත්පාදය ඇතිස්සක්යෙන් දුක් වේ සමුදේ. මේ තුනකට අර තුන සංඛ්‍යාවදී උනාමේ ජනකාල. ඒක වරදම වූ තුන් ඔතක් තාල වෙන ඇඳුම ඉල්ලගෙන ඇන්න. ඒ අනේ ස්වාමීන් වහන්සේ සමාවෙන්නේ මෙච්චර කල අදුර මල ගමන් කළා. අද මට ආලෝකයක් ලැබුණා. අනේ ස්වාමීන් වහන්සේ මම හිතර ගන්න. ඒ විනාරක ඇවිදුණා. අමතාලා භාවනාවක් දුන්නා. මේ ජනතාවේ ස්වාමීන් වහන්සේ ගාහකුල දෙලලා පටන් ගත්ත භාවනාව. වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. සියලු කෙලෙස් නැසා මහා රහත් වහන්සේට. ඒ නිද්දාසත් පදේවා සූත්‍රික ඥානවල දැයි. දැන් මේක ජනකාන ආජීවක නෙමෙයි. ජනකාන මහා රහතන් වහන්සේ. කවුද මේ රාහන්ව ලබා දුන්නේ? එදා ආදින බුදුසසුනේදී අර අභිධර්මයේ සවන් දීමේ කුණු වහු. එතකොට එදාගේ කුමරෙක් කියලා අරේතුක සෙත සංජේ උපන් දස්සේ කියලා මුරගේ කියලා මුන්දිර දහම් පදයට අභිධර්ම දහම් පදයට සවන් දීමේ ගුණ මෙච්චර ආනසන්නගෙන උදාන්තරයක් ජීවිතයක්. බලමඟ ධර්මයක් අවතන්න ජීවිතය. කල්යාණ මිත්‍ර ආශ්‍රය. සමාධියේදී සතර මඟ කලදුවා. ප්‍රතිඥාත්ත්‍යබේතා සීදේකුණාදා. කාමක ශ්‍රේෂ්ඨ ධර්මය මම නිවෙත හතවසේ හේතුම බුද්ධදාස මහත්මයන් වහන්සේ අන තැත්තෙන්න සදාතුන් ඇලෙන අභිධර්මයේ තරම් දෙන ස්ථානයක් අද දාම විකාශනය වූ තැන ඒක මොලොක් රාජුන් මෙදී ඉස්මෙන් ඉස්මෙන්ගේ ආදාත තමයි සුමාරක බොහෝ දෙන් දුදු ඉස්මෙන්ගේ නිජීකතක අපේතාවි කුරුවා ධර්ම ආලෝකය ජීවිතයේ තියෙන ඥාන සම්ප්‍රේරිත ඒ සාවැදගත් පාඩම එනිසා උතුම් කපුරාඥාන බුදුරජාණන් වහන්සේ බුද්ධ ධර්මයේ සාරවත්ම කොටස අරතුලේ කොටස ඉදිරිපත් කරමින් අභිධර්ම සත්‍යප්‍රදායය මේ ධර්මාර්ථය මනෙන් ලබ කරමින් මේ ස්වરૂපාත ඉදිරිපත් කරමින් සම්ප්‍රදායන කොට ඇතුළු මේ ග්‍රන්ථය සාමක උතුම් ධර්ම ග්‍රන්ථය ඒතරමිය වාගේ ධර්ම ග්‍රන්ථය සම්පාදනය කළ අතක් ඇතුලේ මෑණියන්ට සතර වදනා දරු මුළු කුම්භකයේම දරාගන්න ධාර්මීය කරගන්න වාදනය කරන්න එළමින් තමා බලාපොරොත්තු වෙන ත්‍රි විද්‍යාකත් අභිජ්ජා සූ පිළිතුරු ඥාන කෝලත මහා ඥාන ගනි උසම් ප්‍රඥා සම්බ්‍රා ලදන්ත හේතේන මහාසන නිදාගයක් නිදාංගත වුණා අනේ සාදු සාදු කියලා කුමිතේ සතුටුවන්නේ එයාගේම මේ ධර්ම ග්‍රන්ථයේ නම් එතනවා බොහෝ දිනකට ලැබෙවි එනම් මේක ලබාගත් බින්නතු පොත් අල්මාරියේ ගෞරවයෙන් තැන්පත් කරලා තියන්නේපා ඒක මොනකටද අද දක්වාම කියලා එතනක් වෙන නවත්තන්න එපා නැවතත් කියලා දෙලක් වෙන නවත්තන්න එපා නැවතත් කියලා මේකේ තියෙන අර්ථ සාරය අවබෝධ කරගන්න මෙලා එකවරක් තෝනාක දෙවනක් වෙනකොට ආතයනකක් වෙනවා ආභෝධය. දහවරක් හිතවරක් සීවරක් වෙනකොට තවත් ආභෝධය ලැබෙනවා. ඍෂා කලේ සතන භාවනාවක් කරන්නේ. සතන මන්දිරයේ දින එකවරක් බලා නවත්තන්නේ ලක්ෂ කෝටි වාරයක් නැතිලයට බල. බලන්නේ තමයි උග්‍රාමිනේත් ප්‍රතිදානමින් සුතරයි. ඒ වගේම ධර්ම ග්‍රන්ථ කියන එකවරක් තෝරාල් දැන් කියව දැන් ඇති කියලා නවත්තන්නේ. එතනකට නැවත නැවත කියලා කියනවා ලොතේ නැතුව ලකුණු කරගෙන ඉන්නවා තේරෙන අයගෙන් අගන්නේ නියම මහබෝධිය ලබා ගැනීම උත්සාහවන්ත වෙනවා නම් මේ ධර්ම ග්‍රන්ථයේ සංකාගණය කළ මෑණියන්ගේ අද අතමුදුන්පත් වෙනවා විශේෂයෙන්ම අභිධර්මයේ කියනක ගුණයි බුද්ධෝත්පාද කාලයක තමයි එනිසා බුද්ධෝත්පාද කාලයක් වදාගත් අප සෑම දෙනාලිතු නැලවක් බෞද්ධයන් වාදපත්තු අප සෑම දෙනා විසින් අප්‍රමාද ප්‍රතිපත්තියේ ගරුකරණය කරන දෙනා විසින් මේ ධර්මයන් බදාගෙන මේවා සංකාදනය කළේ නෑයන්ද දුරුදිදී මේක මුලින්ම සංකාදනය කළ අනුද්දාචාර්යයන් වහන්සේට දුරුදිදී මේවා කුලෝකේක පුතේන දේශනා කරන සරුවත්තරාජෝ සම්මයන් වහන්සේට නමස්කාර ගෞරව කරමින් අපි ධර්මයේ අදාරන්නට ලැබෙන්නේ උත්සාහවන්ත වේවා කියලා සම්මතිය පාරුපාරයි. මෙතන දැන් මේ මොහොතෙන් අපි සතුටුවන්නට ඕනේ. අද අපේ මේ ප්‍රදේශයේ නැති දැනෙත් කීපයක් අර මොන කරගෙන. මේ නිසා ගොඩක් ප්‍රමාදලේ සිද්ධුනේ පහක් දෙකක් කරන් මේ අපේ ප්‍රමාදයේ ගනේ සමාවෙස්වා කියලා අපි කරුණාවෙන් ඉල්ලා සිටින අතරේ දැන් මේ වේලාවේ මහා සංඝරත්නයේ දෙනුනේ කලමෝම අපේ දැකට මේ අභිධර්ම ග්‍රන්ථ අභිධර්මාස්ත සංග්‍රහයේ ස්වરૂප ග්‍රන්ථයේ පරිත්‍යාසනේ මෙලෙණියන්ගේ සම්‍යක් දාසන අභියෙත තියක් සරුව අපකාරයෙන් සමුර්ධමත් වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒකෝනි මුද්‍රණය කළාට නම් වෙනවා කල්යාණ මිත්‍ර මණ්ඩලය වගේ වෙන්න ඕනේ. ඒ මුද්‍රණය කළ මුද්‍රණ වේදන් දරු මේ සෞදුතාක්තියෙන් මේ අනුමත කරමු. දවඩ දරවගන් සැතියෝ ස්වාමීන් වහන්සේගේ සෑම දිනකම මේ දිනක දේම මහත්ඵල මහානිසංස වේවා. මේ හැම දිනකම අභිධර්ම අවබෝධය කරගත්ව මුදුන්පත් වේවා කියලා කුලිතින් කියමු. ඒකම මේ ධර්ම ග්‍රන්ථයේ පරිත්‍යාගල සුසලානේ තල්සය. රාමෝගේ සම්පාදනයේ කළ මුද්‍රණයේ කළ ධර්ම දාන වාසයෙන් විදාරණ සුසලානේ තල්සය. සුණක් මේ මෑණියන් ගනි වාසනාවන්ත ධර්මෝ කොටස්කඩ සඳහා පරිෝගයේ ගුණවත් මෞඛ්‍ය දෙදනා වහන්සේට අදාළවක්තාප්ත තීරි මාත්‍යාට සියය මුදදාත බෝසත් කුමාරට මේ කොටරතම් භාර්යාවක් වේලා දෙතින් දිනුගේ සෑම දිනම භවයක් ආසා ධර්මඥාන භාවනාඥානින් අධතෙන්පත් වතෝ කතෝ භෝග්‍යාලව දිනුගේ කොටර නිවර්තු ලබත්වා අපි කරුණාවෙන් සාදනා සාදනාදත්ත ලෝකපාලක ආත්මවත් ඉස්දේන දාමණ්ඩලයේ සාදරයෙන් වෙමින් අනුමෝදන්ව බුද්ධ ධාතනයකදී ලංකාවට බෞද්ධ ජනතාවට මේ කල්යාණ මිත්‍ර මණ්ඩලයට විශේෂයෙන් මේ ග්‍රන්ථතාව සම්පාදනය කළ දැරස අතුමෝකින් ලැබුණාක් කිරිත් නෑනියන්ට බෞද්ධ ජනතාවට මේ දැසසිතෙන් දෙනාට ධාර්මික දේවානස්සාව සලකා දෙතුවා සතෝ බෝධිවගේ කාලක නිවන් සුව ලබස්වා ආර්යමෛත්‍රියෙන් තම්මු. විතරක් නෑ මේ නදීවල ප්‍රදේශ වාසීන්ට තවක ගම්නගර ලංකාව ගමදෙල මේ සත්කල කියන සත්කල දැක දිතා වාසී සමස්ත ලෝක සත්‍යයටම මේ කුසල සම්භාරයක් ලැබේවා. දෙලොම දස්තෝ නිදුක් වේවා නිරෝගී වේවා සෝපත් වේවා ධර්මඥාන භාවනා ඥාන ලැබේවා. සංසාර දුක වතම ජීතාවත ලෝකෝත්තරා මාම නිවන් සුව ලබස්වා ආශ්‍රයයි කියන බුදුතත්නේ ඉදිරි ජීවනයේ ගතමින් සද්ධාර්මයේ ශ්‍රස්තකේ ප්‍රාර්ථනා කරමු. එවගේම මාර්ගඵල නිර්වාණ ආභෝධයට ආර්මිතා වේවා කියන දැකීම විසුමනේ ග්‍රන්ථ සාම්පාදනය කළ තුන්වත් දේශ නෑනයන්ට ධර්ම විද්‍යාවක් මොළගුරු මොළගෙනේ විද්‍යාවක් මේ කල්යාණ මිත්‍ර ගන්දගේ සමත සාදා ජීව සාදුත්‍යා කෙත්තවදාගා සීල්ම දෙන අදත් මුදවතේ සේවස්තන දීර්ඝාස ලැබේවා සතලාවතරයේ සර්වෝපස්තරයන් නිරාර්ධයේ ආරක්ෂාකද සාන්තේ සැලකේවා සබන සියවදාගානේ ධම්මෙන මොහොස්තරල්ලාගානේ සීල සමාධි ප්‍රඥා සීලෙන් දසකාරණේ කෙරේවා සංඥා ප්‍රාර්ථනා සියල්ල කෝල සම්ද්‍රයාගේ සමුද වේවා සමයාත්තා මහා සංඝෝ මුතු සංඝෝ ආදු සංඝෝ ධාන සංඝෝ චිත්ත සංඝෝ නිද්දේ දින සංඝෝ කියන මේ මහාර්ග ප්‍රඥා සම්භාර ප්‍රදාගන්න හේතු වේවා බතුආනාගතේදී ත්‍රිපිටක ධාරේන රාජේල ධ්‍යාන සමාපත්ත ලාභේන සෝතේ පාරමී සලා ගැනීමට සතු රාග්භෝගේ කතේ නෝගේ ලෝකුරා සම්මා සම්බෝධේ කියන උතුම් භෝධියාමේකෝ බුද්ධාගම රෝත්තමයන් වහන්සේ ආගෝතුක වදාළේ ආරි සත්‍යාගෝගේ සිද්ධ වෙන අදනාමන සාන්ත ලෝකෝත්තර අමාමාන්‍යවල් වූ සුනිස හේතු වේවා වාසනා වේවා සයන්වන් සුව ප්‍රාර්ථනා කරනවා. යාකෝන්ත දෙවියන්ට සිවි සක්වදකින් වලු මොදන් කරනවා. ඉදං ආදීනං පාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ